ద్వార విముక్త సిద్ధం కీడే పఠితం విభవాంగ శృతి కృత్యవత్ సిద్ దానవే దానవేట అరమునువన అరమునువాన్నే కర్మ కర్మ నిమితి గతి నిమితి కీన నితునే నితునే నితుని నికత్ ఎక ఎనత్తెకుట ద్వార విముక్త సిద్ వలట అరమునువాన్నే కర్మే అరమునువనవనాం ద్వార విముక్త සිතක් හැටියට උපදන ප්‍රතිසන්දි සිතක් ඊට අනතුරු ලැබෙන භවංග සිතක් ඒ භවයේ අන්තිමට ලැබෙන චුති සිතක් ඒ කර්ම ආරමුණු කොටයි පවත්න ඒ විදිහට කර්ම නිමිත්ත ආරමුණු වෙනවා නම් ඒ කර්ම නිමිත්ත අනිත් එක ගති නිමිත්ත ඒ ద్వාර විමුක්ත සිද්ධානවේ ප්‍රතිසන්දි භවංග චුති කෘත්‍යවත් සිද්ධානවේ ඉතින් ඒ ඒ අරමුණු සයින් සමහරක් කාල විමුක්ත ධර්මයේ කියන්නට පුළුවන් ඒ ප්‍රඥප්ති ධර්ම. ප්‍රඥප්තියෙන් අරමුණු කරන අවස්ථාවද තිබෙනවා. ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානින් උපරි හි කාල ක්‍රියා කරන කෙනෙකුට අරමුණ වශයෙන් ප්‍රඥප්ති ආරම්භණය ලැබෙන්නට පුළුවන්. දැන් ප්‍රථම ධ්‍යානය කෙනෙක් කසිනාතුරෙන් යම් කිසිවකින් උපදවා ගත්තා. මරණාසන්න චිත්ත වීතියේ අරමුණ වන්නේ මරණාසන්න චිත්ත වීතියක අරමුණ වශයෙන් ලැබෙන්නේ ඒ නොපිරිහුණු ධ්‍යානයේ විපාක අනතුරු ආත්ම භාවයේ ලැබෙන බැවි ඇතිවන් කුමක්ද ඒ තමයි ධ්‍යානය උපදවා ගැනීම සඳහා යොදාගත්ත ඒ අරමුණ කසින ප්‍රතිභාග නිමිත්ත ඒක ප්‍රඥප්තියක් ඒක රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් හෝ එහෙම නැත්නම් මේ චිත්තචෛතසික කියන ඒ ධර්මයක් නෙවෙයි ඒක ප්‍රඥප්තිය. ප්‍රඥප්තිය කියන්නේ පරමාර්ථයක් නොවන දෙයකට. ඒ ප්‍රඥප්තිය කියන රචනය යොදන්නේ එතන ඒ නිසා. ඒ කසිනියක්තිය කියන එක කසිනිය ඉදිරිහි තබාගෙන භාවනා කරන පුද්ගලයෙකුට ඒ කසිනේ මණ්ඩලයෙන් ලැබෙන උද්ඝානිත්ත ඊට අනුතුරුව ලැබෙන ප්‍රතිභාගනි අරමුණු කොට භාවනා කරලයි ධ්‍යානය ලැබෙන්නේ. ඒ ධ්‍යානෙහි අරමුණව පවත්නේ ඒ කසින ප්‍රතිභාග නිමිත්ත. ඒකටයි කසින ආරම්මණයයි කියන්නේ. ඒක පරමාර්ථ ධර්මයක් නෙවේ. ඒක ඇති දෙයක් හැටියට තේනෙන ඒ පරමාර්ථ වශයෙන් විද්‍යමාන නොවන ධර්මයක්. ඒ නිසා ඒක ප්‍රඥප්තියක්. ඒ ප්‍රඥප්තියට නැහැ කාල බෙදයක්. ප්‍රඥප්තිය අතීතත් නෙවේ වර්තමානත් නෙවේ අනාගතත් නෙවේ. අතීත වර්තමාන අනාගත කියන මේ කාල භේදයට වැටෙන්නේම ඇති වෙන ධර්මයක්. ඇති වෙනවයි කියන්නේ නොතිබී ඇති වෙන. ඊළඟට ඇති වී නැති වෙන. එහෙම ධර්මවලටයි අතීත වර්තමාන අනාගත කියන මේ කාල භේදය තිබෙන්නේ. එහෙම කාල භේදයක් නැති සියල්ලටම ප්‍රඥප්ති කියා කියනවා එකම ධර්මයක් තිබෙනවා කාල භේදයට නොවැටෙන පරමාර්ථ ධර්මයක්. ඒ තමයි නිර්වාණය. නිර්වාණයේ කාල භේදයකට නොවැටෙන එකම පරමාර්ථය. අනිත් පරමාර්ථ සියල්ලම ඒ කාල භේදයට ඇතුළක්. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. අතීත ශබ්ද, වර්තමාන ශබ්ද, අනාගත ශබ්ද. ඔය ආදි වශයෙන් ඒ රූප සංඛ්‍යාවිලා ගන්නා සියලුම ධර්ම පිළිබඳව අතීත, වර්තමාන, අනාගත කියන මේ කාල භේදයේ තිබෙනවා. ඒ කාල භේදයේ තිබෙන මේ රූප ඇති වෙනවා නැති වෙනවා. එතකොට ඇතිකලා නැතිුණේ ඒවා අතීතයි කියනවා. ඇතිව පවත්නා කාලය තුළදී ඒවාට වර්තමානයි කියනවා. තවම ඇති නූණු රූප පිළිබඳව කියනවා ඒවා අනාගතයි කියලා. ඒ වගේ මයි චිත්තචෛතසික. ඒ චිත්තචෛතසික රූප කියන මේවා හැර තිබෙන එකම පරමාර්ථය නිර්වාණ පරමාර්ථය. ඒ නිර්වාණ පරමාර්ථය කාල භේදයට ඇතුළත් වන්නේ නැහැ. ඒ නිසායි කාල විමුක්ත කියන්නේ. අනිත් කාල විමුක්තය කාල භේදයට ඇතුළත් නොවන ඒවා තමයි ප්‍රඥප්තික. මේ ප්‍රඥප්ති ලෝකව්‍යවහාර මිසක පරමාර්ථ වශයෙන් තිබෙන දේ ගැන නෙවෙයි මේ ප්‍රඥප්ති කියන වචනය මෙතන දක්වන්නේ. ඒවා පිළිබඳව ඇතිවීමක් නැතිවීමක් දැක්විය නොහැකි. දක්වන්නට බෑ. ඉතින් කර්මය කියන විට කර්මය අරමුණු කරමින් උපදිනවා නම් මරණාසන්න චිත්ත වීතිය ඊට අනුතුරුව ලැබෙන ප්‍රතිසන්ධිය ප්‍රතිසම්භියතානතුරුව ලැබෙන භවාංගය ඒ තවේ අවසානයේදී ලැබෙන චුතිය කියන ඒ සිත් වල අරමුණ වන්නේ අර මරණාසන්න චිත්ත වීතියේදී අරමුණ වශයෙන් ලැබෙන කර්මය. ඒ කර්මය අරමුණු කරමින් මරණාසන්න චිත්ත වීතියේ ඒ ජයන් ලැබුණා නම් ඊළඟ භවයේ ප්‍රතිසන්දි සිතේ අරමුණ වන්නේද කර්මයයි. ඒ කර්මය ඒ අර අනතුරු පවත්න භවංග සිත. භවංග සිතේ අරමුණ වන්නේ ඒක. භවංග සිතට වෙන අරමුණක් ගන්නට බෑ. ඒ භවංග සිත වශයෙන් පැවතගෙන ගිය ඒ සිත අන්තිමට මේ ජීවිතයේ මේ ජීවිතයේ අන්තිම සිත වශයෙන් උපදන අවස්ථාවේදී තමයි ඊට කියන්නේ චුති කියලා. ඒ සිතේ අරමුණ වන්නේ ඒ කර්මය. ඒතකොට කර්මය අරමුණ වෙනවා නම් කර්මය කියන එක ධර්මයක් නේ. කර්ම වශයෙන් ඉගෙන ගන්න ධර්මයක්. ඒක වර්තමාන කර්මයක් නෙවෙයි, ඒක අතීතයක. එනිසා කර්මය අරමුණු කරමින් නම් ඒ ප්‍රතිසන්දි සිත ලැබෙන්නේ. ඒක අතීත කර්මයක්. එනිසා මෙතන කියන්නේ ద్వාර විමුක්ත සිත් 19ට වර්තමාන වූ හෝ අතීත වූ හෝ ප්‍රඥප්ති වූ හෝ රූපාදී අරමුණු සයන සම්බවන් දෙයක. ඒ වර්තමාන අතීත අනාගත වර්තමාන අතීත ප්‍රඥප්ති. එතකොට වර්තමාන කර්මයේ නෙවෙයි අතීත කර්මයක්. ඒ අරමුණ වශයෙන් ලැබෙන්නේ ඒ නිසයි කම්මං කර්මය අතීතමයි කියලා දක්වනවා. අතීත වර්තමානයේ වෙන්නට පුළුවන් මේ රූපාදී අරමුණු. රූපාදී අරමුණු ලැබෙනවා නම් සමහර විටක මරණාසන්න චිත්ත වීතිෙහි චිත්ත වීතිය වශයෙන් ලැබෙන ඒ සිත්තේලියේ සිත්තේලියේ චක්සුද්්වාරිකව ලැබෙන. ඒ චක්සුද්්වාරිකව ලැබෙනවා නම් එයින් තේන්නේ වර්තමාන රූපාරම්මණය අරමුණු කරමින් උපදී. සෝතද්වාරිකව ලැබෙනවා නම් වර්තමාන ශබ්දාරම්මණය. ගහනද්වාරිකව නම් වර්තමාන ගන්ධාරම්මණය. රසාරම්මණික නම් ලැබෙන්නේ වර්තමාන රසාරම්මණය. ජීවහද්වාරිකව නම් වර්තමාන රසාරම්මණය. කායද්වාරික නම් වර්තමාන සෝතද්වාරම්. නම් මේ විදිහට චක්කු සෝත ධාන ජීවහා කාය වශයෙන් දක්වන ద్వාර පහ තිබෙනවා. ඒ ద్వාර පහින් කවර ద్వාරයක හෝ ලබන චිත්ත වීති එක අරමුණ වන්නේ හැම විටම වර්තමාන වූ එකක්. චක්සුද්්වාරික නම් රූපාරම්මණේ එයාගේ වස්තු. මනෝද්්වාරයේට තමා එහෙම අරමුණෙහි කාලය පිළිබඳ නියමයක් නැත්තේ. අරමුණ පිළිබඳ වූ කාලය මේක අතීත අරමුණක්ම විය යුතුයි කියා හෝ වර්තමාන එකක්ම විය යුතුයි කියා හෝ අනාගත එහෙම නැත්නම් කාල විමුක්ත ආදි වශයෙන් උරන්පත් විය යුතුයි කියලා එහෙම නියමයක් නෑ. මනෝද්වාරික සිත් වලින් අරමුණු කරන ඒ ධර්ම මේ සියල්ලටම ඇතුළත්. කාල වශයෙන් අතීත වර්තමාන අනාගත කාල විමුක්ත කියන මේ සියලුම අරමුණු ගැනීමට පුළුවන් මනෝද්වාරික සිත් වලින්. ඉතින් කියන්නේ නැහැ මනෝද්වාරිකව ලැබෙන හැම සිතකින්ම ඔක්කොම අරමුණු කරන්න පුළුවන්. ඒක සුදුසු ඒ අරමුණු ගත හැකි ඒවත් තිබෙනවා. ඒවා ద్వාර සංග්‍රහ මේ ආරම්භන සංග්‍රහයේදී අපි ඉගෙන ගන්නවා. ඒ ద్వාර විමුක්ත සිද්ධානාවේට අරමුණ වශයෙන් ලැබෙන්නේ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හෝ කියන මේ තුන බව තේරුම් ගන්න. ඒකට ගති නිමිත්ත කියන එක අනාගතය කියන්නේ මේ මරණාසන්න අවස්ථාව ඉක්මවලා ඊළඟට පැමිණෙන්නේ මරණින් පසු ප්‍රතිසන්දිය. අන්නේ ප්‍රතිසන්දිය ලැබෙන අවස්ථාවේදී ඒ ප්‍රතිසන්දිය ලබන්නේ යම් තැනක් නා යම් තැනක නා ඒ තැන පිළිබඳ වූ දෙයක් අරමුණු වීම තමයි මේ ධතු නිමිත්ත කියන එකෙන් දක්වන්නේ. ධතු නිමිත්ත කියන්නේ බන්ධකට නිරේ උපදින කෙනෙකුට නම් ගිනිබැල් යමපලුන් ආදී දේවල් අරමුණු වෙනවා. ඒ ආදි වශයෙන් ප්‍රේත ලෝකෙ නම් සමහර විටක ප්‍රේතයන්ව දක්නට ලැබෙනවා. ඒ විදිහේ ඒ දෙකන් පිළිබඳ මව් කුසක නම් ඒ මව් කුසම අරමුණු වෙන අවස්ථා තිබෙනවා. එහෙම ඒ ගති නිමිත්ත දක්වා. ඒ මරණාසන්නව ලැබෙන මේ කර්ම නිමිති ගති නිමිති පිළිබඳ වූ ඒ විස්තර විභාග තව චිත්ත වීති වල මරණාසන්න චිත්ත වීති ගැන සාකච්ඡා කරන විට අපි තවදුරටත් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ඒ තරම් මේ අවස්ථාවේදී විස්තරයක් කළ යුතු නැහැ. මේ දැන් දැනගන්නට තිබෙන්නේ ඒ අරමුණු ගැන ලැබෙන සිත් මොනවාද කියලා. ඒ දාගෙන්දි නැත්තම් මේ පිළිබඳ දෙදීමෙදී තිබෙනවා ඒකංශික ආරම්මන විභාගය අනේකංශික ආරම්මන විභාගය කියලා ක්‍රම දෙකකින් ඒ අරමුණු කරන දේ පිළිබඳව ආරම්මණයන් පිළිබඳව කියනවා. එකක් ඒකාංශික ආරම්මන විභාගය කියන්නේ ඒකාන්ත වශයෙන්ම ඒ අරමුණක්ගෙන ලැබෙන සිත් වෙන්කොට දැක්වීම ඒකාංශික ආරම්මන විභාගයෙන් වෙනවා. අපි නිදර්ශනයක් ඇටියට ගන්නවා නම් නිවන නිර්වාණය අරමුණු කරන සිත් පිළිබඳව තිබෙනවා. මේ ඒකාංශික ආරම්මන විභාගයේදී නිර්වාණය ඒකාන්ත වශයෙන් ආරමුණු කරන සිත් මේවයි කියලා පෙන්වනවා. අනේකාංශික ආරම්මන විභාගයේදී ඒ නිර්වාණය අනේකාන්ත වශයෙන් ආරමුණු කරන්නා වූ සිත් මේවයි කියලා දක්වනවා. එතකොට ඒකාංශික ආරම්මන විභාගයේදී ඒකාන්ත වශයෙන්ම නිර්වාණය ආරමුණු කරන සිත් නිවන මිසක වෙන කිසිවක් ආරමුණු කරන්නේ නැහැ. එහෙම සිත් කොටසක්. අනේකාංශික ආරම්මන විභාගයේදී වෙන ධර්මත් අරමුණු කරන නිවනත් අරමුණු කළ හැකි ඇතැම් අවස්ථාවලදී නිවනත් අරමුණු කරන සිත් දක්වන. එතකොට ඒ අනේකාංශික ආරම්මන විභාගයේදී නිර්වාණය අරමුණු කරන නිර්වාණය අනේකාන්ත වශයෙන් අරමුණු කරන සිත් මේවයි කියලා පෙන්වන විට ඒ සිත් වලින් නිවන පවණක් නොවේ යම් යම් අවස්ථාවලදී වෙන ධර්මත් අරමුණු කරනවා කියන එක තේරුම් ගන්න. ඒකයි මේ ඒකාංශික ආරම්මන විභාගයේදී සහ අනේකාංශික ආරම්මන විභාගයේදී දැනගන්නට තිබෙන කාරණා. දැන් ඒකාංශික ආරම්මන විභාගයේදී මේ කාම ධර්ම අපි අභිධර්මාර්ථ සංග්‍රහයෙන් එන විදිහට ඒවා ගැන කියනවා නම් මෙන්නමයි ආරම්මන සංග්‍රහය එන්නේ. ආලම්බන සංග්‍රහයේ ආලම්බනානි නාම රූපාරම්මණං සද්ධාරම්මණං ගන්ධාරම්මණං රසාරම්මණං පොඨබ්බාරම්මණං ධම්මාරම්මණං චේති සබ්බිධාරි භවං. ඒ අරමුණු සය මෙන්න මේවායි කියලා කියනවා. රූපාරම්මණේ ශබ්දාරම්මණේ ගන්ධාරම්මණේ රසාරම්මණේ පොඨබ්බාරම්මණේ ධම්මාරම්මණේ ඉත්‍යා සවදෑරුන්ගේ ආරම්මන සංග්‍රහයේ ආරම්මන හයවදෑරු. එදින් ඊළඟට තත් රූපමේව රූපාරම්මන රූපයමයි රූපාරම්මණේ කියේ. එතන රූපේ කියේ වර්ණ රූපය. මේ ඇසින් නැත්නම් චක්සුද්වාරික සිත්වලට අරමුණු වෙන ඒකාන්ත වශයෙන් අරමුණු වෙන මේ රූප ආරම්මණය. තථා සද්දාදේව සද්දාරම්මනාදී ශබ්දේ සද්දාරම්මණේ ගන්ධේ ගන්ධාරම්මණේ රසේ රසාරම්මණේ පඨවි තේජෝ වායෝ කියන මේ පොඨබ්බ රූපේ පොඨබ්බ ආරම්මණේ එයයි එන්නේ. ධම්මාරම්මණං තන පසාද සුකුම රූප චිත්තචේතසික නිබ්බාන පඤ්ඤාති වශයෙන් සදා සංගයද. ධර්මාරම්මණේ වනායි ප්‍රසාද රූපය යන ප්‍රසාද පහ අපි එදා කීවා ඒවා. ප්‍රසාද පස සුකුම රූප සුකුම රූප 16 චිත්ත සිත 89 චේතසික කායිකසික 52 නිබ්බාන නිර්වාණය පඤ්ඤාති. පසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන කියන මේවායින් දැක්වේ පරමාර්ථ වශයෙන් යම් පරමාර්ථ ධර්ම සමූහයක් ධම්මාරම්මණයට ඇතුළු වේද අන්න ඒ පරමාර්ථ ධර්මයි ඒ දැක්වේ. පසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන එතන තිබෙනවා. චිත්ත පරමාර්ථය චෛතසික පරමාර්ථය රූප පරමාර්ථය නිර්වාණ පරමාර්ථය කියන මේ පරමාර්ථ සතර. ඒ පරමාර්ථ සතරට ඇතුළත් වන ධර්මයන්ගෙන් ධම්මාරම්මණයට ඇතුළු නොවූයේ අර විෂය රූප හත. විෂය රූප හතේ කියන්නේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පඨවි, තේජෝ, වායු කියන ඒ හතයි ඇතුළත් නොවුණු. අනිත් රූප 21ම ඇතුළත් වෙලා තිබෙන්නේ ධම්මාරම්මණය. එවිසේක වන්නේ ප්‍රසාද පහයි සුකුම රූප 16. එනිසා ධම්මාරම්මණයට රූප ධර්මයන්ගෙන් ඒකදේශයකුත් ඒකදේශයක් වැඩි ගන්න 21ක් රූපක් සිත් සියල්ලම චෛතසික සියල්ලමත් නිර්වාණය ඇතුළත්. එයින් අන්‍ය අරමුණ හැටියට දක්වන්නේ නැත්නම් ඒ ධර්මවලට පරමාර්ථවලට ඇතුළත් නොවන දේ සියල්ලම ඇතුළත් කොට දක්වන්නේ පඤ්ඤප්ති කියන එක. පඤ්ඤප්ති වශයෙන් ඒ ප්‍රඥප්තියන් ඇහැට තෙලෙන, කනට ඇහෙන, නෑහයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන දුන්නද. එදින සමහර විට අපිට හිතෙන්නේ අපට මිනිසුන්ව පෙනෙනවා, අපට තිරිසනුන්ව පෙනෙනවා, ඒලගේ මොහොත් සතුන් අපට පේනවා. ඒ නිසා ඒ සත්‍ය ප්‍රඥප්තිය කියලා ඊට කියන්නේ සත්‍යයය පුද්ගලයය කියලා ගන්නකොට එතන පුද්ගල ප්‍රඥප්තිය නැත්තම් සත්‍ය ප්‍රඥප්තිය එන්නේ. ඒ සත්‍යයය පුද්ගලයය කියන ඒ ප්‍රඥප්තිය චක්සුද්වාරිකව ලැබෙන අරමුණක් නෙවෙයි. චක්සුද්වාරික සිත්වලට ලැබෙන අරමුණක් නෙවෙයි. ඔබන මේක ටිකක් අමාරුයි තේරුම් ගන්නට. චක්සුද්වාරයේ ආරමුණ වන්නේ රූපාරම්මණය පමණයි. රූපාරම්මණයයි කියන්නේ රූප 28 අතුරින් එකක්. එකක්. වර්තමාන. ඉතින් ඒ රූපාරම්මණයට රූපාරම්මණය කියන මිසක සත්‍යය පුද්ගලයාය කියන්නේ නැහැ. සත්‍යය පුද්ගලයා කියන නිබඳු අරමුණක් ගැනීමක් වේනා. ඒ චක්සුද්වාරික සෝතද්වාරික ආදී ඒ පංචද්වාරික සිත්වලින් ගන්න අරමුණක් නෙවේ. ඒක මනෝද්වාරික සිත්වලින් ගන්න අරමුණ. ඒසයි පඤ්ඤප්ති කියන එක ධම්මාරම්මණයට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒ චක්සුද්වාරික සිත් සබ්බේ සම්පති. සබ්බේ සම්පති කියන්නේ චක්සුද්වාරික සිත් සියල්ලම රූපමේව ආරම්මන. පංච පච්චුප්පන්න. ඒ පංච චක්සුද්වාරික සිත් වලට ඒ සිත් සියල්ලට චක්සුද්වාරිකව ලැබෙන විට ඒ චක්සුද්වාරික සිත් සියල්ලගේම අරමුණ වන්නේ රූපයමයි. රූපමේව කියලා කියන නිසා රූපමේව ආරම්භ. පංච පච්චුප්පන්න. එද වර්තමානමය. වර්තමානමය. අතීත රූපයවත් අනාගත රූපයවත් නෙවෙයි චක්සුද්වාරයට අරමුණ වන්නේ වර්තමාන රූපය. තථා සෝතද්වාරික චිත්තාදීනි ජීනම්ති සබ්දාදී. සෝතද්වාරික සිත්වලට එසේම ශබ්දය වර්තමානම ශබ්දය. ධානද්වාරික සිත්වලට ගන්ධය වර්තමාන ගන්ධයම. විහාද්වාරික සිත්වලට රසය ඒත් වර්තමානම රසය. කායද්වාරික සිත්වලට පුඨද්ධාරම්මනේ එද වර්තමාන පුත්තබාරම්. ඊළඟට මනෝද්වාරික චිත්තානම් පන චබ්බිධම් පච්චුප්පන්න මතීතං අනාගතං කාලමුත්තං විමුත්තං ච යතරහමාරම්මනං. මනෝද්වාරික සිත්වලට වනාකි චබ්බිධම් කි මේ අරමුණ සයම ලැබ. ඒ කියන්නේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන මේ සයම. සයමත් රජේම පච්චුප්පන්න මතීතං අනාගතං කාලවිත්තං යතාරහමාරම්මනං කෝ. වර්තමාන වූද, අතීත වූද, අනාගත වූද, ඒ කාල විමුක්ත වූද, ඒ කාල තුනෙන් පිටත් කර කාල තුනට අයත් නොවූද අරමුණු යථාරහ. යථාරහ කියන්නේ සුදුසු පරිදි. සුදුසු පරිදි ආරම්භණං හෝත් ආරම්භු වේ. එබැවින් අපට ඊයේ ඇතිවුණු සිතක් පිළිබඳව දැනුත් අපට සිත තැහැකි. ඊයේ දුටු රූපයක් ගැන දැනුත් අපට සිත තැහැකි. ඊයේ කියලා කිව්වේ මේ ඒ අතීත බව වඩා පැහැදිලි ගන්නට. එදින් අන්නේ විදිහට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ පහද ධම්මාරම්මණයට ඇතුළත් වෙන අන්‍ය ධර්ම කියන මේවා මනෝද්වාරයෙන් අරමුණු කළ හැකි වෙන මනෝද්වාරික සිත් වලින් අරමුණු කළ. ඒ රූපාදී පහත් ඊට අයත් නොවන අනිත් පහ. ගුණේ තෙන් තෙන්නේ චක්සුද්වාරික සිත් සෝතද්වාරික සිත්, ධානද්වාරික සිත්, විහාරද්වාරික සිත්, කායද්වාරික සිත් කියන මේවා අපට ලැබෙන සිත් තමයි. නමුත් ඊට වඩා බොහෝම සිත් ගණන ලැබෙන්නේ මනෝද්වාරිකට. මනෝද්වාරික සිතුයි වැඩි. ඊළඟට ద్వාර විමුක්තානම් කන. ඒ නිසා අර ద్వාර විමුක්ත සිත් පිළිබඳව එන අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය ద్వාර විමුක්තානම් කන විමුක්තානම් ච පටිසන්ධි භවංග චිති සංඛාතානම් චබ්බිධම්ති යථාර්ථනම් වේභුයේන භවන්තරේ චද්වාර දහිතං පච්චුප්පන්න මතීතං පඤ්ඤාති භූතං වා කම්ම කම්ම නිමිත්ත ගත නිමිත්ත සම්මතං ආරම්මණං පුත්ති. එයින් කියන්නේ ద్వාර විමුක්ත වූ සිත් වලට ඒ සිත් මොනවද කියලා දක්වනවා. පටිසන්ධි භවංග චිත් සංඛාත. පටිසන්ධි සිත්යේ භවංග සිත්යේ චුති සිත්යේ කියන ඒ ద్వාර විමුක්ත වූ සිත් වලට චබ්බිධම්ති මේ අරමුණු සයන ලැබෙනවා. ద్వාර විමුක්ත සිත් වලට රූපාරම්මණය, ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොඨබ්බාරම්මණය, ධම්මාරම්මණය කියන මේ අරමුණු සයම ලැබෙන්නට පුළුවන්. ඒ සුදුසු පරිදි. එතෙන් ශබ්දධම්තු යථා සම්භවං කියන්නේ ලැබෙන පරිදි. යේ භුයේන භවන්තරේ චද්වාර දහිතා. බොහෝසෙයින් භවන්තරේ. භවන්තරේ කියන්නේ කලින් භවෙහිදී කියන්නේ දැන් ප්‍රතිසන්දිය ලැබෙන්නේ මේ භවයේ නම් ඊට කලින් භවෙ. ඒකයි භවාන්තරේ. චද්වාර දහිතං සදරින් ගන්නා ලද. එයින් කියන්නේ සදරින් ගැනීම වන්නේ මරණාසන්න අවස්ථාවේදී. ඒ මරණාසන්න අවස්ථාවේදී උපදනා වූ චිත්ත වීතිය චක්සුද්වාරික වෙන්නට පුළුවන් වර්තමාන රූපයක් අරමුණු කරමින් නම් එය ඇතිවන්නේ. සෝතද්වාරික චිත්ත වීතියක් වන්නට පුළුවන් වර්තමාන ශබ්දාරම්මණයක් අරමුණු කරමින් මේ මරණාසන්න චිත්ත වීතිය උපදිනවා නම් අන්න ඒ විදිහට චද්වාර දහිතං පච්චුප්පන්න චද්වාර දහිතං කියන එකෙන් චක්කුසෝත ධාන ජීවහා කාය කියන ඒ ద్వාරයෙන් ගෙන් ජනු ලැබූ අරමුණක් කියනවා නම් වර්තමානයි කියන්නේ. ඒක තේරෙනවානේ. චද්වාරය කියනකොට මනෝද්වාරයක් ඇතුළත්. මනෝද්වාරය ඇතුළත් වෙන විට වර්තමානමයි කියන්නට බෑ. ඒ නිසායි චක්කුප්පන්න මතීතං කියලා දැක්කේ. ඒ අතීතේක ආවේ එතන මනෝද්වාරයක් වෙන නිසා. ප්‍රඥප්ති භූතං වා ප්‍රඥප්ති වූහෝ කම්ම කම්ම නිමිත්ත ගත නිමිත්ත. ඒ අරමුණු දැන් රූපාරම්මණය ලැබෙන්නට පුළුවන් කර්ම නිමිත්ත වශයෙන් හෝ ගත නිමිත්ත වශයෙන්. කර්ම නිමිත්ත වශයෙන් හෝ ගත නිමිත්ත වශයෙන්. කර්මය නෙවෙයි, කර්මී කියන්නේ රූපයක් නෙවෙයිනේ. කර්මී කියන්නේ චේතනාවනේ. මේ ඒ අතීත චේතනාවයි කියන්නේ තමා කරන ලදේ අකුසල කර්මය හෝ කුසල කර්මය. ඒ අවස්ථාවේදී සිහි වෙනවා. ඒකයි කර්ම කියන එක. ඒ කර්මේ නාම ධර්මයක්. මිසක රූප ධර්මයක් නෙවෙයි. ඒක අතීත කර්මය. අන්න ඒක අතීතන. පච්චුප්පන්න වෙන්නේ පච්චුප්පන්න කීවේ ඒ කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන රූපාරම්මණය හෝ ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය කියන මේ පහෙන් එකක් නම් ඒක වර්තමාන වෙන්නට. ඒ මරණාසන්න අවස්ථාවේදී ලැබෙන වර්තමාන. හැබැයි මේ වර්තමාන එකම වර්තමානවම ඊළඟ භවයේ ප්‍රතිසංවිසිතේ ආරමුණ වෙනවයි කියන්නට බෑ. ඒ ප්‍රතිසංවිසිතේ ආරමුණ වෙන විට ඇතැම් ඒ රූපාරම්මණය නැතිවෙච්ච එකක් වෙන්නට පුළුවන්. එමත් වෙන්නට බැරි නෑ. ඒත් ආරමුණ වශයෙන් රූපාරම්මණය. තේරෙන්නේ? දැන් යම්කිසි රූපයක් ආරමුණ වශයෙන් මරණාසන්න චිත්ත වීතියට ආරමුණ වී ප්‍රතිසංවිසිත සිතේ අවස්ථාව වෙනතුරු ඒ රූපේ නොපවතිනවා නම් ප්‍රතිසංවිසිතෙන් ඒ රූපය අරමුණු කරන්නට වෙන්නේ අතීත රූපයක්. කලින්ක සිත්වලට එහෙම බෙහෙදේකුත් නැහැනේ. ඒකෙන් අරමුණු කළ හැක්කේ වර්තමාන එකමයි කියලා එහෙම නියමයක්. ඒකයි අතීත වර්තමාන අනාගත. මේ අනාගතනේ අතීත වර්තමාන අනිත්‍යක පඤ්ඤා. අනාගතයකට එන්නේ නැහැ. අනාගතයක එන්නේ අනිත් අවස්ථාවලදී මරණාසන්න අවස්ථාවේදී. ඒකයි මෙතන කියන්නේ යේ භුජි චුති සංඛාතානං කබ්බිදම්පි යතර සම්භවං යේ භුයේන භවන්තරේ චද්වාර ගහිත පච්චුප්පන්නං අතීතං පඤ්ඤත්ති භූතං වා. අපි විදර්ශනයට ගත්ත ධ්‍යාන ලාභිකා ධ්‍යානීන් නොපිරිහි කාලක්‍රියා කරනවා නම් තමන් ධ්‍යානය උපදවා ගත්තේ යම් කසිනයක් අරමුණු කොටන. එහෙම නැත්නම් අපි ගන්න ප්‍රථම ධ්‍යානය උපදවා ගත්ත කෙනෙක් කේසා කියන මේ ප්‍රඥප්ති අරමුණු කොට එවිතේ ප්‍රඥප්තියයි ඒතනත්තාට කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන. ඒ ප්‍රඥප්තියෙහි ඉඳගත් මරණාසන්න චිත්ත දීපියේ දවන් උපදී. ඒ කර්ම නිමිත්තෙහි එල්බගෙන ඊළඟට මේ චතියට අනුතුරුව ඊළඟ භවයේ ලැබෙන්නේ ධාතු ලෝකෙනේ. එහි මේ ප්‍රථම ධ්‍යාන විපාක සිත අර කේසා කියන ඒ ප්‍රඥප්තියෙහි එල්බගෙන උපදිනවා. අන්න ඒ විදිහට කසින ආදී ප්‍රඥප්ති පිළිබඳවත් එහෙමයි. ඒකයි ප්‍රඥප්ති කියලා කියන්නේ ප්‍රඥප්ති ආරම්භය. සත්‍යනා ප්‍රඥප්ති දැන් සත්‍ය ප්‍රඥප්තිය අපි දැනමු කෙනෙක් මෛත්‍රී භාවනාව වැඩුවා. එහෙම නැත්නම් මුදිතා භාවනාව කරුණා භාවනාව එහෙම වැඩමානේ. ඉතින් ඒවට අරමුණ වන්නේ කවුද මොනවද? අරමුණ වන්නේ සත්‍ය ප්‍රඥප්තිය. සත්‍ය ප්‍රඥප්තිය සත්‍ය ප්‍රඥප්තිය කියන්නේ ස්කන්ධ නෙවෙයි. සත්‍ය ප්‍රඥප්තිය කියන්නේ මිනිසා දෙවියා ආදී වශයෙන් එහෙම ප්‍රඥප් ඒ මිනිසා දෙවියා වශයෙන් ගනු ලබන ප්‍රඥප්තිය මිසක ස්කන්ධ නෙවේ. ස්කන්ධය කියවොත් ඒ සත්‍ය ප්‍රඥප්තියෙන් ඉවත් වෙලා මේ කතාව කරන්නේ සත්වයාය පුද්ගලයාය කියන එක නෙවෙයිනේ. එතකොට ඒ මොනවාද අපි මේ මෛත්‍රී වදන කොට ඒ නිදුක් වේවා කියාවෝ නැත්නම් වෛර නැත්තෝ වෙත්වා කියාවෝ දුක් නැත්තෝ වෙත්වා ආදි වශයෙන් කාගෙන දෙිතන් කාටද ඒ දුක් නැත්තෝ වෙත්වා කියලා කියන්නේ? සත්වයා. සත්‍ය ස්කන්ධයෝ නෙවේ. එතකොට සත්‍ය ප්‍රඥප්තිය අනේ කරුණා භාවනාව හෝ මුදිතා භාවනාව මිත්‍යා භාවනාව උපේක්ෂා භාවනාව කියන මේවා වඩලා කෙනෙක් ධ්‍යාන උපදවා ගත්තෝ ඒ ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කරන අවස්ථාවේදී ඒක නැත්තාට ලැබෙන මරණාසන්න චිත්තවීතියෙහි අරමුණ වශයෙන් ලැබෙන කර්ම නිමිත්ත වන්නේ තමා ධ්‍යානයේ උපදවා ගැනීම සඳහා යොදාගත් සත්‍ය ප්‍රඥප්තිය. අනේ එතකොට ප්‍රඥප්තිය. එතකොට මේ ප්‍රඥප්තිය කාල භේදයට ඇතුළත් නැහැ. අතීතේ නෙවෙයි වර්තමානෙත් නෙවෙයි අනාගතෙත් නෙවෙයි. ඒක නිසා කාල විමුක්ත කියන්නේ. කාල ප්‍රඥා. අනේ එහෙම අවස්ථාවලදී තමයි මේ පඤ්ඤත්ති භූතං වා. කම්ම නිමිත්ත, ගති නිමිත්ත සම්මතං. ඒ අවස්ථාවේදී ලැබෙන අරමුණ මේ අරමුණු සයාතුරෙන් එකක් තමයි. නේ? රූපාරම්මන, ශබ්දාරම්මන ආදී වශයෙන් වැදගෙන ආරම්මන හය අතුරෙන් එකක්. ඒකයි කබ්බිදම්පි කියන්නේ. විශේෂයෙන් කුමක්ද? මෙතෙන්දී විශේෂයෙන් තව නම් තුනක් ඒ පිළිබඳව දක්වා තිබෙනවා. මොනවද ඒ? කම්ම නිමිත්ත දකිනු. කම්ම නිමිත්ත දකිනු. කර්මී කියන එක අහන්නටත් බැරි නෑ කොහමද උත්වක් කෝ කියලා මරණ වෙලාවේ දැන් කෙනෙක් සතෙක් මරුවා. ඒ සතා මරුව අකුසල කර්මය තමන්ට විපාක දීමට මේ මරණාසන්න අවස්ථාවේදී එළඹ සිටිනවා. ඒ සතාව අරමුණු වන්නට පුළුවන් ඒ අවස්ථාවේ. ඇතැම් විටක ඒ සතාගේ රූපයක් එහෙම තියනවා නම් දක්නට එවිට ඒ රූපේ මාරමුණු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ සතාගෙන සිහි වෙන්නේ නැහැ. මාසෙක්ගේ මාළුවෙක්ගේ කුකුලෙක්ගේ ඔය ආදි වශයෙන් ඒ එතකොට සත්‍යය කියන එක ගත්තොත් ඒක ප්‍රඥාක්යක්. සත්‍යය. එතකොට ඒ කර්ම නිමිත්ත වශයෙන් මොකද? එහෙම නැත්නම් තමන්ගේ සත්‍යය වදෙහෙට පත්කලේ යම් ආයුධයක් පාවිච්චි කරලා ඒ ගැන ඒකත් මේ කර්ම නිමිත්ත. ඒ කර්මය සිදු කිරීමට ඔය යොදාගත්ත දෙයක් නේ. එහෙම එකක් වෙන්නේ. තුවක් කොහොම පාවිච්චි කරන මිනිසුන්ට ඒ තුවක් කොම මරණාසන්න අවස්ථාවේදී අරමුණු වෙන්නට පුළුවන් තමන්ගේ සිතට එන්නට පුළුවන් අහන්නටත් බැරි නෑ කොහමද තුවක් කොච්චර මරණ වෙලාව අනේ එහෙම ඒ කර්ම නිමිත්ත හැටිය දත නිමිත්ත කියන්නේ නම් නැරි උපදින්නේ යම් තැනක නම් ඒ තැන පිළිබඳ ඌදයක් ඉතින් මේවද නිදර්ශන මේ වර්තමාන ලෝකයේම තිබෙනවා. තිබෙනවා අපිට අසන්නට ලැබිලා තිබෙනවා. අපිට එක අවස්ථාවකදී දැනගන්නට ලැබුණා එක් තැනක සිටි එක ස්ත්‍රියක් නියියා. නියදී නබෝ දිනකින් ඒ ගෙදර සිටි ළමයෙකුට ඒ ගෙදර මේ නිවාසිකව සිටි ළමයෙකුට ආරුදේලා ශාස්ත්‍ර කියන්නට ගත්තා. අහලා තියෙනවා කවුද ඔය? මේ ගෙදර හිටිය අසුරල් තැනක් කියලා. කොහෙද ඉන්නේ? රක්ත පහල තිබෙන වැසිකිළියේ. කොහමද එතන උපන්නේ? මැරෙන වෙලාවේ කැවුම් සුවඳක් ආවා. ඒ කන්නට ආසාව අන්නේ වෙන සුවඳක් වෙන්නද පුළුවන් වෙන සුවඳ හෝ දුගඳ මරණාසන්න චිත්ත වීතියට අරමුණු වෙන්නට පුළුවන් එහෙම ඒවා පිටනවා ඒ කියන්නේ ඒ තේන්නේ ඒ මරණාසන්න චිත්ත වීතියට ලැබෙන අරමුණ මරණාසන්න අවස්ථාව දුර්වල අවස්ථාවක් වුණා ඒ අරමුණ වල එල්බෙන බවක් තියෙනවා මොකද මේ කර්මයෙන් මේවා මතු කර දෙන්නේ තමාසිදු කර තිබෙන කර්ම. එතෙන් කුසල කර්ම අකුසල කර්ම කියන මේ දෙකට මිසක වෙන කොයි පැත්තරද මේ කර්ම වැටෙන්නේ? වැටෙන්නට වෙන පැත්තක් නැහැ නේ. ඒ නිසා කුසලයක් හෝ අකුසලයක්. ඉතින් එක කුසලයක්ද කර තිබෙන්නේ එක අකුසලයක්ද කර තිබෙන්නේ? නෑ නානා ප්‍රකාර අකුසල. සමහර විටක මේ භවයේ එහෙම නැත්නම් අතීත භවවල කරන ලද අකුසල. ඒ කවර එකක් හෝ ඉදිරිපත් වන්නට බැරි නෑ මේ අවස්ථාවේ. ඉදිරිපත් වී විපාක ගෙන දෙන්නට පුළුවන්. කුසල කර්මයක් නම් සුගතියයි, අකුසල කර්මයක් නම් දුර්ගතියයි. අනේ මරණාසන්න ජවනයන් සහිත වූ ඒ මරණාසන්න අවස්ථාවේදී ලැබෙන අරමුණ. අනුව තමයි නැත්නම් ඒ අරමුණෙහි එල්බගෙන තමයි අනතුරු භවෙහි ප්‍රතිසංදි සිත ඇතිවන්නේ. ඒ නිසා ප්‍රතිසන්දිසිතයෙන් ගත්තේ යම් අරමුණක් නම් ඒ අරමුණ අත්හරින්නේ නැහැ බවහන්ද සිතෙන්. බවහන්ද සිත ආරමුණු කරන්නේ එහෙමයි. ඉතින් ඒ තත්ත්වය වෙනස් වෙන්නේ වෙන චිත්ත වීති උපදිනකොට. වෙන අරමුණුගෙන සිත් උපදින්නට නම් බවහන්ද සිත නවතින්නට ඕන. අන්න එතෙන්දී අපට චිත්ත වීති පිළිබඳව කතා කරන්න තියෙනවා. එක භවයක ප්‍රතිසන්දිසිත බවහන්ද සිත චිත්තසිත කියන මේ සිත්වල අරමුණ වන්නේ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගත නිමිත්ත කියන මේ තුනෙන් එකක් බව තේරුම් ගන්න. අපි අනිත් තව විස්තර මොනවද කියන්නට ඕනේ නම් ඒවා පසුව සාකච්ඡා කරමු. තේසි චක්කු විඥානාදී නම් යථාර්ථවන් රූපාදී ඒකේ කාරමනා නේද? අන්න දැන් ඊළඟට කියනවා ඒ අරමුණුගෙන ඇතිවන්නා වූ සිත් පිළිබඳව සංග්‍රහ පාඨ නිමේවා හේසු ඕනතුරෙන් චක්කු විඥානාදීනි චක්සු විඥානාදිය ඒ කියේ චක්කු විඥාන සෝත විඥාන ධාන විඥාන දිවහා විඥාන කාය විඥාන කියන මේ පසගෙන චක්කු විඥානේ නරමුණු කරන්නේ රූපාරම්මණය වර්තමානමයි. සෝත විඥානෙන් ශබ්දාරම්මණය, ධාන විඥානෙන් ගන්ධාරම්මණය, දීහා විඥානෙන් රසාරම්මණය, කාය විඥානෙන් පුත්තාරම්මණය. එයයි මෙතන කියන්නේ තේසු චක්කු විඥානාදීනි යථාක්කමං තිරෙනි රූපාදී ඒක ඒකාරම්මනාමේව රූප ආදී එක එක අරමුණක්ම වේක. චක්කු විඥානයේ රූපාරම්මණය, සෝත විඥානයේ ශබ්දාරම්මණය අනිහේ විදිහට එක එක අරමුණක්. ඒකට එක අරමුණක්මයි ගන්නෙ. චක්කු විඥානයේ රූපාරම්මණය නිසා වෙන මොන අරමුණක්වත් ගන්නට බෑ. අනිහේ විදිහට. මනෝ ධාතු ටිකක් පන, මනෝ ධාතු ටිකක් පන, රූපාදී පංච ආරම්මණ. මනෝ ධාතු ත්‍රිකය කියන්නේ මනෝ පංචද්වාරා වජ්ජන සිතක් සම්පටිච්ඡන සිත් දෙක. අපි ඒ සිත් තුන නම් වශයෙන් දැනගෙන තිබෙන්නේ උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත කියලා. ඒක අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, කුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතයි කියලා සම්පටිච්ඡන සිත් දෙකක්. ඒ පංචද්වාරා වජ්ජන සිතත් උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත් දෙකක් කියන මේ තුනටයි මනෝ ධාතු ත්‍රිකය කියන්නේ. ඒ මනෝ ධාතු කියන එකයි මනෝ විඥාන ධාතු කියන එකේ තිබෙන වෙනස. මනෝ ධාතු කියලා කියන්නේ එතන එහි එන විඥාන කෘත්‍ය ඉතාම ස්වල්ප බව දැකීම. ඒකයි එතන මනෝ ධාතු කියලා යොදලා තියෙන්නේ. දැන් විඥාන ධාතු සියල්ලම තිබෙනවා හතක්. විඥාන ධාතු වශයෙන් දක්වන තැනදී විඥාන ධාතු හතයි. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, දිවා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. චක්කු විඥාන ධාතුව කියන්නේ රූපාරම්මණයක් දැනගන්නා සිත. එහෙනම් චක්කු විඥාන ධාතු වශයෙන් ලැබෙන සිත් දෙකක් තිබෙනවා. සෝත විඥාන ධාතු ශබ්දාරම්මණය දැනගැනීමෙන් උපදනා සිත. ධාන විඥාන ධාතු ගන්ධාරම්මණය දැනගැනීමෙන් උපදනා සිත. ජීවහා විඥාන ධාතු රසාරම්මණය දැනගැනීමෙන් උපදනා සිත. කාය විඥාන ධාතු පොට්ටබ්බාරම්මණය දැනගැනීමෙන් උපදනා සිත. දැන් එතන දැනගැනීම් කෘත්‍යය මේ මනෝ ධාතු ත්‍රිකයට අයත් සිත් වලින් කෙරෙන දැනීම් කෘත්‍යයේ තරම් අඩු තත්වයකක් නෙවේ. ඒකයි මේ තේරුම් ගන්න. මනෝ ධාතු ත්‍රිකයෙන් ආවර්ජන සිතින් පංචද්වාර වජ්ජන සිතින් කරන්නේ ద్వාරෙහි ගැටුණු අරමුණට හැරෙන එක පමණයි. හැරීම මාත්‍ර. ඒ අරමුණ පිළිබඳ විශේෂ විභාග දැන ගැනීමක් එහෙම ඒ සිතෙන් කෙරෙන්නේ නැහැ. ජවන් භවංග සිත නවත්වා මේ අරමුණට යොමු කරන කිරීම මාත්‍රයක් සිදු කරන සිත පංචද්වාරා වජ්ජන සිත. ඊළඟට චක්කු විඥානය හෝ සෝත විඥානය හෝ ඒ ద్వාරයට සුදුසු පරිදි ඒ ద్వාරික සිතක් උපදිනවනේ. ඊළඟටයි ලැබෙන්නේ සම්පටිච්ඡණය කියන. එයින් කරන්නේ අර චක්කු විඥාණයට අරමුණ වූ ඒ රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය කියන මේ අරමුණු වලින් යම පිළිගැනීම මාත්‍රයක්. ඒ පිළිගැනීම කියන්නේ ඒකේ තිබෙන හොඳ නොහොඳ ආදී මේවා සලකීම් වශයෙන් උපදනා සිතක් නෙවෙයි. හරියට අපිට කවුරු හරි අතට මොන හරි දුන්නාම ඒ ගැන බලන්නේ මොනවත් නැතුව විමසීමක් කරන්නේ නැතුව දන්නවා වගේ. ඒ වගේ මේ විඥාණයෙන් දැනගත්ත ඒ අරමුණ පිළිගැනීමක්, අත්මහැරීමක් එතන තිබෙන්නේ. යන්නේ ගැනීමක් තමයි. ඒ නිසා ඒ සිත් තුනට මනෝ විඥාන ධාතු කියන ගොඩට ඇතුළත් නොකොට ඒවා ඇතුළත් කරන්නේ නැතිව මනෝ ධාතු කියලා වෙනම කොටසකටයි වෙනම ගොඩකටයි ඇතුළු කොට තිබෙනවා. ඒ මනෝ ධාතුවට ඇතුළත් වන්නේ සිත් තුනක්. මනෝ විඥාන ධාතු කියන්නේ ඊට වඩා ඒ විඥාන කෘත්‍යය, විඥාන කෘත්‍යය බලවත්ව පවත්නා සිත් සමූහයක්. මනෝ විඥාන ධාතුය. ඒ මනෝ ධාතු ත්‍රිකයේ අරමුණ මොනවාද? රූපාදී පංචාරම්මණ. රූපාදී අරමුණු පස. මේක අපිට තේරෙනවා. චක්කුද්්වාරිකවත් ලැබෙනවා පංචද්වාරා වජ්ජන සිත සම්පටිච්ඡන සිත. සෝතද්වාරිකවත් ලැබෙනවා. ගාහනද්වාරිකව, ජීවහද්වාරිකව, කායද්වාරික. එනිසානේ ඒ පහේම ආවර්ජන කෘත්‍යයේ සිදු කරන සිත බැවින්නේ පංචද්වාරා වජ්ජන කියලා නම දී තිබෙන්නේ. ඒ නිසා ඒ ලැබෙන්නේ යම් ద్వාරයකට නම් ඒ ద్వාරෙහි යැපෙන අරමුණයි ඒ අවස්ථාවේදී ඒ ආවර්ජන සිතේ අරමුණ. ඒ වගේම තමයි යම් ద్వාරයක නම් සම්පටිච්ඡන සිත උපදින්නේ මේ ద్వාරපස අතුරෙන්. ඒ අවස්ථාවේදී ඒ ద్వාරෙහි ගැටෙන අරමුණ තමයි ඒ සම්පටිච්ඡන සිතින් ගන්නෙ. එහෙම සලකන විට ඒ පංචද්වාරා වජ්ජන සිතත් සම්පටිච්ඡන සිත දෙකක් කියන මේ සිත්තුලින් ගත හැක්කේ අරමුණු පහයි. ඒ සුදුසු පරිදි. ඒ නිසා ඒ සිත්වල අරමුණු දැකීමේදී කියනවා ඒසෙන් අරමුණු පහක් ගන්නා සිත්. රූපාදී පංචාරම්මනේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම් පොට්ටබ්බ කියන මේ අරමුණු පහ. හැබැයි මතක තබා ගත යුතු කාරණේ තමයි වර්තමාන කියන මේ කාර්ය. වර්තමාන රූපාරම්මන ශබ්දාරම්මන අදවස. අතීත රූපාදී නෙවෙයි වර්තමාන රූපාදී ඒ අරමුණු පහ. ඊළඟට සේසානි කාමාවචර විපාකාන් හසන චිත්තං චේති සද්ධාපි කාමාවචරාරම්මනාමේව සේසානි කාමාවචර විපාකා. දැන් මෙතන මේ දක්වා කියන ලද අරමුණු ගෙනල ඇතිවන්නා වූ සිත් පිළිබඳව දක්වන විට මේ දක්වාම කීවේ මේ කාමාවචර සිත් පිළිබඳවමනේ. චක්කු විඥානාදී කියලා රූපාදී පංචාරම්මණයන් ගැන උපදනා සිත්කේ කියා දැක්වා. එතන තිබෙනවා සිත් 10ක්. චක්කු විඥානාදී සිත් 10ක් නේ. අකුසල විපාක, කුසල විපාක වශයෙන් ඒ 10යි. ඊළඟට මනෝධාතුත්තිකං කියපු තැන එතන විපාක සිත් තිබෙන්නේ දෙකක්. පංචද්වාරා වජ්ජන සිත් ක්‍රියාසිත. පංචද්වාරා වජ්ජන සිත් ක්‍රියාසිතයි. විපාක සිත් දෙකක් තිබෙනවා සම්පටිච්ඡන සිත් එක. දෙත විපාක සිත් ඒ දක්වා කිය වුණා 12. 12. සේසානි කාමාවචර විපාකාන්. කාමාවචර විපාක සියල්ලම කීයද? කාමාවචර විපාක සියල්ලම 23යි. කාමේ තේවිස පාකාන්. කාමාවචර විපාක සිත් තිබෙන 23යි. ඒ 23ෙන් 12ක් ගියාම තව 11ක්. හසන චිත්තං චේති. හසන සිතේ කීවේ හෝමනස්ස සහගත හසතුප්පාද සිතේ කිය. ඒ සිත් වල අරමුණු මොනවාද? සබ්බථාපි කාමාවචරා රමණා මේව. ඒ සිත් සියල්ලගෙන්ම අරමුණු කරන්නේ කාම ධර්මයන්මයි. කාම ධර්මම අරමුණු කොට පව. කාම ධර්මයේ කියන විට මොනවාද කාම ධර්ම වන්නේ? කාම ධර්මයේ කියන්නේ කාමාවචර ධර්ම. කාමාවචර ධර්ම නම් සිත් 54යි. කාමාවචර සිත් 54යි. චෛතසික 52යි. රූප 28යි. ඒවයි කාමාවචර ධර්ම. ඒ ධර්ම හැර වෙන මොනවා කරමුන් කරන්නට මේ සිත් වලින් බැහැ. ඒකයි එයින් තේරුම් ගන්නට තියෙන්නේ. කාමාවචර විපාකාන් හසන චිත්තං තේති සබ්බථාපි කාමාවචරා බ්‍රහ්මනා නීර. ඊළඟට අකුසලානිච්ඡේව ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවනානිච්ඡේති ලෝකුත්තර වජ්ජිත සබ්බාරම්මනාන්. මේ අකුසල් සිත්වල විෂය ප්‍රමාණය දක්වනවා. විෂය සීමාවක් දක්වනවා මේ පාඨය. අකුසලානිච්ඡේව ඒ කියන්නේ අකුසල් සිත් ද අකුසල් සිත් තිබෙනවා 12ක්. ඒ අකුසල් සිත් 12ක් ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවනානි චේත. ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් තිබෙනවා 8ක්. ඥාන විප්‍රයුක්ත කුසල් සිත් 4යි. ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත් 4යි. ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත් මතක තබා ගන්න. ක්‍රියාසිත් 4යි. ඒ 8 20ක් වෙනවා. අකුසල් සිත් 12යි. ඒ ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් 8යි කියන ඒ 20 ලෝකුත්තර වජ්ජිත සබ්බාරම්මනානි. ඒ වගේම අරමුණු කරන්නට බෑ ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර සිත් හෝ නිර්වාණ ධර්මය හෝ අරමුණු කරන්නට මේ සිත් වලින් බෑ. අනිත් සියල්ලම අරමුණු කරන්නට පුළුවන්. ඒකයි ලෝකුත්තර වජ්ජික සබ්බාරම්මනා. ලෝකෝත්තර ධර්ම හැර අනිත් සියල්ලම අරමුණු කරන්නට පුළුවන් බවක් තිබෙනවා. අකුසල් සිත් වලට ආ ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන්සි අටත. ඥාන සම්පයුක්ත කාමාවචර කුසලං චේව පංචමධ්‍යාන සංඛාතං අභිඤ්ඤා කුසලං චේති අරහත්ත මග්ග ඵලවජ්ජිත සබ්බා රම්මනාමි. ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල්. ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් හතරක් තිබෙනවා. කාමාවචර කුසල් සිත් අටෙන් හතරක් ඥාන සම්ප්‍රයුක්තයි. ඒ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් හතරද පංචමධ්‍යාන සංඛාතං අභිඤ්ඤා කුසලං චේති. අභිඥා කුසල් සිතද අභිඥා කුසල් සිත හැටියට ලැබෙන්නේ පංචමධ්‍යාන සිත. පංචමධ්‍යාන කුසල් සිත අභිඥා කුසලයේ කිය පංචමධ්‍යාන කුසල් සිත අභිඥා වශයෙන් ලැබෙන විට පංචමධ්‍යාන කුසල් සිත අභිඥා වශයෙන් ලැබෙන අවස්ථාව නෙවෙයි හැම විටම තිබෙන්නේ. එහෙම නැත්නම් පංචමධ්‍යාන කුසල් සිත ලැබෙන විට ඒ සිත හැම විටම අභිඥාවක් උපදවාගෙන ඇතිවන්නා වූ සිතක්ද නෙවෙයි. නමුත් අභිඥා වශයෙන් සිතක් උපදිනවා නම් ඒ අභිඥා සිත වන්නේ පංචමධ්‍යාන කුසල් සිත. එහෙනම් ඒක පංචමධ්‍යාන ඒ කුසලය අභිඥා කුසලයයි කියලා ගන්න අභිඥා කුසල. ධම්මන අභිඥා කීවේ මේ ඉද්දිවිදාදී ඒවා සඳහා යොදා ගන්නා සිතනේ. ඉද්දිවිද දිබ්බසෝත පරිචිත්ත විදානන පුබ්බේ විවාසානුස්සති දිබ්බ චක්කු ඒ වශයෙන් උපදනා වූ සිත අභිඥා සිත. ඒ සිත වශයෙන් ලැබෙන්නේ ප්‍රතග්ජන සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයන්ට නම් අභිඥා කුසල් සිත. රහතන් වහන්සේට නම් අභිඥා ක්‍රියා සිත. එතකොට රහතන් වහන්සේට ලැබෙන්නේ පංචමධ්‍යාන ක්‍රියා සිතයි අභිඥා කුසලයේ වස් අභිඥා ක්‍රියාව වස් අභිඥා සිත වස්. ප්‍රතග්ජනයන්ට හෝ අනිත් ආර්යයන්ට රහතන් වහන්සේ ඇර ලැබෙනවා නම් ඒ අභිඥා ඒ ලැබෙන්නේ අභිඥා කුසල් සිත වශයෙන්. එතකොට ඒ අභිඥා කුසල් සිත වශයෙන් දක්වා තිබෙන්නේ කුමක්ද? පංචමධ්‍යාන කුසලය. ඒ අවස්ථාවේදී තමයි අභිඥා කුසල කියලා ඒකට නම් කරන්නේ. එහෙම නැත්නම් හැම පංචමධ්‍යාන කුසල් සිතක්ම අභිඥා සිතක් නෙවේ. ඒ අභිඥා වශයෙන් ලැබෙන ඒ පංචමධ්‍යාන කුසලය එතකොට ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිද්ද පංචමධ්‍යාමයයි කියන ලබන අභිඥා කුසල් සිතද කියන මේ සිත් පහ අරහත් මග්ගඵල වජ්ජිත සබ්බාරම්මනාන අරහත් මාර්ගයයි ඵලයයි කියන මේ දෙක හැර සියල්ල අරමුණු කරන්නේ. ඒ දෙක හැර සියල්ල අරහත් මාර්ගයයි ඵලයයි අරමුණු කරන්නට බෑ. අපි කියවන්නේ ඒ සිත් ලැබෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් ලැබෙන ඒ පුද්ගල වශයෙන් දියුණු වෙගෙන ය අන්තිම පුද්ගලයා කවුද? අනාගාමී වහන්සේ. අනාගාමී වහන්සේට තමයි ඒ කාමාවචර කුසල් ලැබෙන ඉහළම පුද්ගලයා අනාගාමී. එතකොට සකෘදාගාමී ආතත් සෝවාන් පුද්ගලයාටත් ප්‍රතග්ජනයාට කාමාවචර කුසල් ලැබෙනවා. ප්‍රතග්ජනයාට ලැබෙනවා, සෝවාන් පුද්ගලයාට ලැබෙනවා, සතරදාගාමී පුද්ගලයාට ලැබෙනවා, අනාගාමී වහන්සේට ලැබෙනවා කාමාවචර කුසල්. එහෙම ලැබෙනකොට ප්‍රතග්ජනයෙකුට ලැබුණොත් ප්‍රතග්ජනයාට පුළුවන්ද සෝවාන් මාර්ගයේ ඵලය අරමුණු කරන්න? සෝවාන් මාර්ග ඵල අරමුණු කරන්නට බැහැ. මොකද ප්‍රත්‍යඥයා ඒවා ලබාගත් කෙනෙක් නෙවෙයි. තම අභිඥාලාභියෙක් වුණත් ඒවා අරමුණු කරන්නට බැරි බවයි දක්වන්නේ. සතරදාගාමි කෙනෙක් ගේ මාර්ගඵලයන් අරමුණු කරන්නට පුළුවන් ඒත් බෑ. අනේ විදිහට යත යත පලස්තීන්ට ඉහළ ඉහළ මාර්ගඵල අරමුණු කරන්නට බැරි බවක් දක්වනවා. එතකොට මේ කුසල් උපදන ඉහළම පුද්ගලයා කවුද? අනාගාමී වහන්සේ කියන්නේ ඒ අනාගාමී වහන්සේට ලැබෙන ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල්සිතින් අරහත් මාර්ගයයි ඵලයයි අරමුණු කරන්නට බෑ. උන්වහන්සේට ලැබෙන පංච මධ්‍යාම යයි කියනු ලබන අභිඥා කුසල්සිත යන්නේ දැන් පරිචිත්ත විජානන ඥානය කියලා එකක් තියෙනවා. පරිචිත්ත විජානන ඥානය කියන්නේ අනුන්ගේ සිත් දැනගන්නා නුවණ. ඒ අනුන්ගේ සිත් දැනගන්නා නුවණ වශයෙන් උපදනා අභිඥා කුසල්සිතින් අරහත් මාර්ගයයි අරහත් ඵලයයි අරමුණු කරන්නට බෑ. ඒකයි තේරුම් ගන්නට තියෙන්නේ. ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසලාංචේව පංචමධ්‍යාන සංඛාතං අභිඥා කුසලංචේති අරහත් මග්ග ඵල වජිත සබ්බාරමණ. අරහත් මාර්ගයේ ඵලයයි හැරී ඉතිරිව ආරමුණු කරත හැකි. එයින් තේරුම් ගන්නට එපා ප්‍රත්‍යඥයාට අරහත් මාර්ගයයි අරහත් ඵලයයි හැර අනිත් ඔක්කොම ආරමුණු කරන්නට පුළුවන් කියලා තමන්ට ලැබෙන කාමාවචර කුසල්සිත නෑ. එතන ප්‍රත්‍යඥයෙකුට බය ආරමුණු කරන්නට මේ ලෝකෝත්තර ධර්ම. මේ ලෝකෝත්තර ධර්මාතුරෙන් ඒ මාර්ගඵල ලැබපු කෙනෙකුට ඒ මාර්ගඵල ආරමුණු කරන්නට පුළුවන්. ඉහළ මාර්ගඵල ආරමුණු කරන්නට බෑ. ඒකට ඉහළ මාර්ගඵල ආරමුණු ලබාපු කෙනෙකුට යට යට මාර්ගඵල ආරමුණු කරන්නට පුළුවන්. ඒකයි. අරහත් මග්ගඵල වද්දිත සබ්බාරමණ. ඊළඟට ඥාන සම්පයුක්ත කාමාවචර ක්‍රියාදී චේව ක්‍රියා විඤ්ඤා වත්තනං චේති සබ්බථාපි සබ්බාරමණං ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියා සිත් හතරක් අභිඥා ක්‍රියා සිතක් වත්තනයයි කියන ලබන මනෝද්වාරා වජ්ජන සිතක් කියන මේ සිත් හය සබ්බථාපි සබ්බාරමණානි සර්ව ප්‍රකාරයෙන් ද සියල්ල අරමුණු කරා දැන් සියල්ලම ආරම්භ කරන්නට පුළුවන් සිත් හයක්. මනෝද්වාරා වජ්ජනෙන් අපි පටන් ගත්තොත් මනෝද්වාරා වජ්ජනෙ කියන්නේ මනෝද්වාරිකව සිත් ඉදදීමේදී පළමුවෙන්ම ලැබෙන සිතනේ මනෝද්වාරා වජ්ජන සිත. ඒ මනෝද්වාරා වජ්ජන සිත පංචද්වාරෙහිදී වත්තකන කෘත්‍යයේ සිදු කරමින් උපදිනවා. අපි ඒකත් ඉගෙන ගත්තා. මනෝද්වාරා වජ්ජනං පන පංචද්වාරේ වත්තකම චිත්තං සාධේති එලා ආල් එතකොට මනෝද්වාරා වජ්ජනසිත පංචද්වාරේදී වත්තකන වශයෙන් ලැබේ. එතකොට වත්තකන වශයෙන් පංචද්වාරේදී ලැබෙන විට වර්තමාන රූපාරම්මණය වර්තමාන ශබ්දාරම්මණය එයාදි වශයෙන් මේ අරමුණු පස ගනිමින්නේ වත්තකනසිත උපදී. මනෝද්වාරේදී ඒ මනෝද්වාරා වජ්ජනසිත වශයෙන් ලැබෙන්නේ ඒ මනෝද්වාරා වජ්ජන සිත මනෝද්වාරිකව ගත හැකි හැම අරමුණක්ම ගන්නවනේ. ඒ අරමුණෙහි අරමුණ ගැනීමක් මනෝද්වාරා වජ්ජනේ නොකොට ඊළඟට ලැබෙන සිත් වලින් ඒ අරමුණු කරන්නට බෑ. ඒ නිසා මනෝද්වාරා වජ්ජන සිත සියල්ල අරමුණු කරන සිතක්. ඒ හරියට සර්වඥ තාඥාන ගතිකයි කියලා දක්වනවා. සර්වඥතාඥානෙ නෙවෙයිනේ. සර්වඥතාඥානෙ කියන්නේ ඥානෙ යෙදෙන්නට ඕන සිතක් නෙවෙයි, නුවණ යෙදෙන සිතක්. ඒ නුවණ යෙදෙන සිතින් දැනගත නොහැන කිසිවක් නැහැ. සියල්ලම දැනගන්නට පුළුවන් බවක් ඒ නුවණේ තිබෙනවා. නැත්නම් ඒ නුවණින් සියල්ලම දැනගත හැකියි. නමුත් ඒ නුවණ හොද උපදවා ගන්නට ඒ චිත්ත වීතියේ පළමුවෙන්ම ඇතිවන්නට ඕන මනෝද්වාරා වජ්ජන සිත. අන්නේ නිසා මනෝද්වාරා වජ්ජන සිත සියල්ල අරමුණු කරන සිතක් බව දක්වන මනෝද්වාරා වජ්ජන සිතක් ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත හතරක් ක්‍රියාසිත ලැබෙන්නේ කාටද? රහතන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේටත් ඒ ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත ලැබෙනවා. ඒ ලැබෙන කාමාවචර ක්‍රියාසිත වල යම් ප්‍රඥාවක් ලැබේද ඒ ප්‍රඥාව ඒ අවස්ථානුකූලව සර්වඥතාඥානෙ වන්නේ. සර්වඥතාඥානෙ වශයෙන් ගන්නට තිබෙන්නේ ඒ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිතවල ලැබෙන ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකය සර්වඥතාඥානෙ. ඒ නිසා ඒ සර්වඥතාඥානෙ පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ ලෞකිකද ලෝකෝත්තරද කියලා. ඒ සර්වඥතාඥානෙ ලෞකික ප්‍රඥාවක් ලෝකෝත්තර නෙවෙයි. නමුත් මේ ලෞකික ප්‍රඥාවයි කියලා හැම පුද්ගලයෙකුටම ඇතිවන්නකුත් නෙවෙයි. ඒ ලැබෙන්නේ ලෞකික සිතක ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිතේ. ඒ නිසා ඒක ලෞකිකයි. ඒ කාමාවචර ක්‍රියාසිත හතරත් ඥාන සංප්‍රයුක්ත අභිඥා ක්‍රියාසිතත් අභිඥා ක්‍රියාසිත රහතන් වහන්සේට. ඉතින් රහතන් වහන්සේට ලැබෙන අභිඥා ක්‍රියාසිතින් අරහත් මාර්ගයයි ඵලයයි කියන මේවා අරමුණු කරත හැකි. අර කුසල් සිතින් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිතින් අරමුණු කළ හැකි වුණා නම් අරහත් මාර්ග ඵල හැර අනිත් මේ සිතින් අරහත් මාර්ගයයි ඵලයයි කියන ඒවාත් එක්ක සියල්ල අරමුණු කරන්නට හැකි. ඒ නිසා සියල්ල අරමුණු කරන සිත් මොනවදයි කියා අසුවොත් යෙයි පිළිතුර කුමක්ද? සිත හයයි. ඒවා නම් මනෝද්වාරාවඥන සිතක්, ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත හතරක්, ඊළඟට අභිඥා ක්‍රියා සිතක්. අභිඥා ක්‍රියා සිත. ඒකද කොටින් කියන්නේ ඒවත්. අනිත් එකට කියන්නේ අභිඥා කුසල් සිත. මේකට කියන්නේ අභිඥා ක්‍රියා සිත. වත්තපණ කියේක සබ්බතාප සබ්බාර. ඊළඟට ආර්ථේසු ද්විතීය කටපාණි මහග්ගතාරම්මනානි ඒ කරුණු ලෙසයි. අරූපාවචන සිත අතුරේ විඥානංචායතන සිද්ද දේව සංඥා නාසඤ්ඤායතන සිද්ද අරමුණු කරන්නේ ඊට කලින් ලැබෙන ඊට කලින් ඇති වුණු සිත්. විඥානංචායතන සිතේ අරමුණ වන්නේ ආකාසානංචායතන සිත, දේව සංඥා නාසඤ්ඤායතන සිතේ අරමුණ වන්නේ ආකින්චඤ්ඤායතන සිත. ඒ නිසා ඒ විඥානංචායතන සිත්තු නේද, මේව සංඥා නාසඤ්ඤායතන සිත්තු නේද අරමුණ වන්නේ මොනවද? මහද්දත අරමුණානි. මහද්දත අරමුණිය. ඒ මහද්දත අරමුණිය කියවේ ආකාසානංචායතන කුසල් සිතත්, ආකාසාන මේ ආකින්චඤ්ඤායතන කුසල් සිත්. කුසල් සිත හෝ ක්‍රියා සිත. වුණත් වෙන්නට පුළුවන් දැන් මේ ක්‍රියා සිත උපදිනවා. ක්‍රියා සිත උපදින්නේ ඒ වායේදී රහතන් වහන්සේටනේ. ඒ රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ උන්වහන්සේට ලැබෙන ඒ ධ්‍යාන සිත් සියල්ලම ගවන් වශයෙන් උපදිනකොට ඒ ඔක්කොම ක්‍රියා සිත් නේ. රහත් වූ කෙනෙකුට කුසල් සිත් වශයෙන් ලැබෙනවා. රහතන් වහන්සේට නම් ක්‍රියාස. ඒද ඒ අරූපාවචර. ඒ රට මහද්දත අරමුණුයි කියලා කියන්නේ අපි උපෙන සිට අනිත් දවසේ කියමු. පාටිකා කියන්නේ තිබෙන්නේ. සිතුර. මුතමිසෙන්. අපි අනිත් දවසේ එතන සිට කියන්නම්. ආරුත්තේසු ද්විතීය චතුස්ථානි මහද්දත රමණානි කියන මෙතන සිට ඉදිරියට කියන ආරම්භන සංඝාය. හරි ආරම්භන සංඝාය.